අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවත් ඒකාබද්ධව අද දවසේදී කොළඹදී දැවැන්ද විරෝධතා ව්‍යාපාරයක් පවත්වන්න කටයුතු මේවිදී සංවිධානය කරලා තිනවා. අපේ ප්‍රධාන සරණපාඩු බවට පත් වෙන්නේ මාළදේ සයිටම් හොරෝපාදි කඩේ වහාම අහෝසි කරන්න කියන එක. පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරලා විශ්වවිද්‍යාල වලට බඳවා ගන්න සිසුන් ප්‍රමාණය වැඩි කරන්න, ඒ වගේම සිදු කර සිළු මුදල් අයිතීන් වහාම නවත්තන්න, විශ්වවිද්‍යාල ඇතුලේ පාඨමාලා මුදල් අයිතීන් වහාම නවත්තන්න සහ HNDA පාඨමාලාවට හිමිව තිබූ උපාධි සමානතාවය වහාම නැවත බලාත්මක කරන්න කියන ඉල්ලීමත්, පොදුවේ අධ්‍යාපනය විකිණීම නවත්තන්න කියන ප්‍රධාන සරණපාඩු ටික මූලික කරගෙන තමයි අපි මේ විරෝධතා පාගමන අධර්ජිත අසමිදාන කරන්නේ. අධ්‍යාපන විකුණන ප්‍රතිපත්ති අහෝසි නොකරොත් එහෙම ශිෂ්‍ය ව්‍යාපාර විදියට මීට වඩා දැවැන්ත අකණ්ඩ ක්‍රියාමාර්ග වලට අපි යන්න සූදානම්.